නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි කවුරුත් මේ ගත කරන්නේ මනුස්ස ජීවිතේ දැනට ලෝකේ කෝටි සංඛ්‍යාත මිනිසුන් ඉන්නවා නමුත් ගෞතම බුද්ධ ශාසනයත් එක්ක එකතු වෙලා ගෞතම බුද්ධ ශාසනය තුල ධර්ම අවබෝධ කරන්ට කල්පනා කරපු පිරිස ඉතාම ස්වල්පයයි. මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනය එකතු වෙච්ච මේ දුර්ලභ මොහොත අපේ ජීවිතේට කලාතුරකින් උදා වෙච්ච එකක්. අපට දැන් පුළුවන්කම තියෙනවා මේ ජීවිතයේදී ඒ ධර්මයේ තේරුම් ගන්නට, ඒ ධර්මයේ අවබෝධ කරගන්නට. ඒ ධර්මයේ තේරුම් ගැනීමට අපි යොදන සෑම උත්සාහයක්ම අපේ ජීවිතයට ඉතුරු වෙනවා. දැන් අපි දන්නවා අපට දූ දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, යාළු මිත්‍රයෝ ඉන්නවා, යාන වාහන තියෙනවා, ලාභ කීර්ති තියෙනවා, අපි කිම යමක් තියෙනවා. මේව සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ හිතත් එක්කද කයත් එක්කද? කයත් එක්කයි. අපි මේ ඔක්කොම දේවල් අපේ කයටයි මේ මිනිස්සු මේ ඔක්කොම කරන්නේ. ඔබ මරණයට පත් වෙනකොට ඔබ ආතාරින්නේ මොකද්ද? කය. කය ආතාරින්නකටම කයත් එක්ක බැඳිලා තිබිච්ච ඔක්කොම ආතාරිනවා. ඔබේ හිතේ තිබුණු ධර්මය අන්න ඒ ධර්මයේ විතරක් ඔබ රැක ගන්නවා. ඔබේ හිතේ ධර්මයේ තිබුණ නැත්තම් හිස් ගමනක් යන්න වෙන්නේ. මේ නිසා මේ අපේ හුස්ම ටික ගිහින් දරකඩක් වගේ මේ ශරීරේ වැටිච්ච ගමන් ඔක්කොම ඉවරයි. යාළු මිත්‍ර කතාවල්, ලාභ කීර්ති ප්‍රශංසා කතාවල්, නම්බුනාම කතාවල් ඔක්කොම ඉවරයි. හිතේ යමක් තිබුණොත් ඒක විතරයි ඉතුරු වෙන්නේ. අන්න ඒ හිතට ගන්න දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශේෂ දේශනාවක් අපාදී ඉගෙන ගන්නේ. මේක සඳහන් වෙන්නේ සුත්ත නිපාතේ, අපේ බුදු සමිඳු තවම වැඩුවේ සිටි කියන පොතේ. මේකේ පාරායන වර්ගයේ අජිත සූත්‍රය අද අපි උගන්නන්නට කල්පනා කළේ. පාරායන කියලා කියන්නේ සංසාරෙන් එතෙර කරවනවා. එතකොට සංසාරෙන් ඈතර කරන දේශනා ඇතුළත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිහි සදහවත් පිරිස, ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ ධර්මයේ, මේ පාලි ගාථාවලින් තියෙන මේ ධර්මයේ කටපාඩමින් දරාගෙන හිටියා. එක්තරා අවස්ථාවක නන්ද මාතාව වේලුකණ්ඨකී කියන නගරේ ගමේ හිටියේ. හිමිදිරි උදෑසන අවදි වෙලා මේ පාරායන වර්ගයේ මිහිරි හඬින් සජ්ජායනා කළා. සජ්ජායනා කරනවා කියන්නේ හඬ නගා කිව්වා. එවෙලේ ඒ පාරායන වර්ගයේ කියා අවසන් වෙනවා සමගම ඇහුණ මේ සාදු හඬක්. කවුද කියලා ඇහුවාම කිව්වා මේ මම විසමුණි රජ දෙවියන්. මම මේ ඔබතුමිය මේ ධර්මයේ සජ්ජායනා කරනු ඇහිලයි මේ ආවේ. එවෙලේ නන්ද මාතාව කියනවා එහෙනම් ඔබට මේක හිමිදිරි උදෑසන තුට්ටු පඳුරක් වේවා කියලා. ඊට පස්සේ ඒ විසමුණි දෙවියන් කියනවා අනේ පින්වත් මෑණියනි හෙට සරුවිත් මුගලන් දෙනම වහන්සේ භික්ෂුන් වහන්සේලා 259ක් සමග මේ ගමට වඩිනවා. චාරිකාය වඩින අතරමඟදී. ඉතින් ඒ නිසා මේ දානි හදලා උන්වහන්සේලාට පූජා කළා ඒ පිනක් මට දෙන්න කියලා. ඉතින් හොඳයි කියලා. දැන් 259කට දම්පැම් පිළිවිල කළා ඉක්මනට මේ නන්ද මාතාව. සරුවිත් මුගලන් ස්වාමින් වහන්සේලා අනිත් පින්වත් ස්වාමීන් වහන්සේලාත් සමග වැඩියාම 259කට දම්පැම් පිළිවිල කළ මේ උපාසිකාවක්. ඉතින් මේ උපාසිකාවගෙන් අහනවා පින්වත් උපාසිකාව අපි දැනුම් දුන්නේ නෑනේ. අපි කාටවත් කිව්වේ නෑනේ මෙහෙම මේ අපි පැමිණෙනවා කියලා. අනේ ස්වාමීනි ඊයේ මෙන්න මෙහෙම වැඩක් වුණා කිව්වා. මෙන්න මේ විදියට මම මේ සජ්ජායනා කරා පාරායන වර්ගයේ. එතකොට මේ දෙවි කෙනෙක් මෙන්න මෙහෙම කතා කළා. කියනවා ඒ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා දන් දීලා දෙවියන්ට පින් දීපු වෙලාවේ සරියුත් හාමුදුරු කියනවා ආ ඔබ එහෙනම් දෙවියන් එක්කත් කතාබස් කරන කෙනෙක් නේද කියලා. ඉතින් කෝ අනේ ස්වාමිනී මට ඒ විතරක් නෙමෙයි ඒකේ හැටි දෙයක් නෙමෙයි මගේ ස්වාමියා මිය ගිහින් මලයකික් වෙලා ඉන්නේ මට පේන්න එනවා මගේ හිතේ බිය තැති ගැනීම මාත්‍රයක් ඇති වෙන්නේ කියලා විස්තර කළා කිව්වා ඒ වේලුකණ්ඩකේ නන්ද මාතා වේනකට අනාගාමි වෙච්ච උපාසිකාවක්. එතකොට අපිට පේනවා මේ ගිහි ජීවිතයේ ගත කරන අය මාර්ගඵල ලැබලා තියෙනවා. මොකද එහෙම කිව්වේ ඒ මේ ධර්ම මාර්ගයේ හැසිරෙනවා හැසිරෙන එකට අකමැති පිරිස් රටේ හරියට ඉන්නවා මේ ගිහි අය බණ භාවනා කරන්න ඕනේ නැහැ. ගිහි අයට ධර්මයේ හැසිරෙන්න ඕනේ නැහැ. ඒක තියෙන්නේ හාමුදුරුවන්ට විතරයි කියලා කියාගෙන යෑමක් තියෙනවා. එහෙම වුණා නම් බුදුරජාණන් වහන්සේට සිටින්නේ භික්ෂු භික්ෂුණී කියලා ශ්‍රාවක පිරිසක් විතරයි. ඇයි ගිහි පිරිසට මේක හැසිරෙන්න බෑනේ? වැඩක් නෑනේ එහෙනම්. එහෙනම් උපාසක උපාසිකාවන් බිහි වෙන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට පේනවා භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසම මේ මාර්ගඵලලාභී පිරිසට අයිතිව ඉඳලා තියෙනවා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ පාරායන වර්ගයේ අජිත සූත්‍රය. මොකද සූත්‍රයේ නම අජිත සූත්‍රය. මේකේ තියෙන මුලින් ඒකට ඒ සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා ඇතිවෙච්ච පසුබිම. මේකේ තියෙන මේ දක්ෂිනාපතේ. දක්ෂිනාපතේ කියලා කියන්නේ බුම්බාය පැත්තට වෙන්න. ගෝදාවරි ගංගාව තියෙන මේ පැත්තින් ගලන්නේ ඒ දක්ෂිනාපතේ බාවරි කියලා බ්‍රාහ්මණේකුගේ අසපුවක් තිබුණා. කාගෙද? බාවරි. බාවරි කියන බ්‍රාහ්මණේකුගේ අසපුවක්. මේ අසපුවේ එයා විශාල ශිෂ්‍ය පිරිසක් 500ක් වගේ භික්ෂුන් මේ තාපසවරුන්ට බණ භාවනා උගන්වන අසපුවක්. ඉතින් මේ අසපුවේ ඒ බාවරි බ්‍රාහ්මණයා ඒ වටේ ගම්වාසීන්ගේ සහයෝගයෙන් තමන්ගේ ඒ බණ දහම් පුරුදු කරගෙන යනවා. දවසක් මෙයාට එකතු වෙච්ච දේවල් ලොක්කෝම මහා දානයක් හැටියට පූජා කළා. ඉතින් එදා මේ ඒ දම්පැන් පූජා කළා ආසපුවට ආපු වෙලාවේ ගමන් මහන්සියකින් යුතු පිපාසය හැදිච්ච ඇඟපත පුරා දූවිලි තවරගත්තු ඊළඟට දත් මැලියන් ඇති එක්තරා බ්‍රාහ්මණේ තාපසික් අසපුවට ආවා. ආපු වෙලාවේ අර බාවරි බමුණා හොඳට මේ ඒ තාපසයාට සැලකුවා. සැලකුවා වෙලාවේ ඒ තාපසයා කිව්වා මම මේ ආවේ ඔබතුමාගෙන් යමක් ඉල්ලගෙන. මම ආවේ මට කහාණු 500ක් ඕනේ කියලා කිව්වා. කිව්වම බාවරි බ්‍රාහ්මණයා කියනවා අනේ පින්වත් බමුණ මගේ ළඟ තිබිච්ච සියලුම වස්තු මම දන් දුන්නා. මට දැන් ওই කවණු 500 දෙන්න විදියක් නැහැ. කිව්වහම අර අර ආපු බ්‍රහ්මණිය අර මැලියන් මැලියන් තවරුණු දත් තියෙන ඇඟපත පුරා දූවිලි තවරගත්තු කෙස් රවුල්ල වාගෙන ජටා මඩුල් දරාගෙන හිටපු තාපසයා කිව්වා එහෙමද යම්කිසි බ්‍රහ්මණයෙක් ඉල්ලද්දී කහවණු 500 යමක් ඉල්ලද්දී දෙන්නේ නැත්තම් ඉල්ලන්නා වූ මට නුඹ දෙන්නේ නැත්තම් මං නුඹට සාප කරනවා නුඹට තව දවස් 7යි තියෙන්නේ 7 වෙනි දවසේ නුඹේ හිස් මුදුන පැලේවා කියලා සාප කරපු ගමන් මොකද වුනේ මේ කුහක බ්‍රහ්මණයාගේ සාපේ බාවරි බ්‍රහ්මණයා හිතුව ඇත්ත කියලා හිතලා මොකද කළේ ශෝකයටපත් වෙලා දැන් කෑම කන්නත් බෑ දුකසේ ශෝකයටපත් වෙලා කල් ගෙවනවා දැන් බණ භාවනා කරගන්නත් බෑ මෙහෙම දුකසේ ඉන්නකොට දෙවි කෙනෙක් ඇවිදිලා කියනවා ඔබ දුක් වෙන්න එපා ඔය පුද්ගලයා කුරුකෙක් ඔය පුද්ගලයා සල්ලි හොයන්න කරපු උප්පර වැට්ටියක් ඔය. කොයි පුද්ගලයා දන්නේ නැහැ හිස් මුදුන කියන්නේ මොකද්ද කියලා? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එතකොට ඒ බ්‍රහ්මණ යහන අනේ එහෙනම් කියන්න මොකද්ද හිස් මුදුන ඔබ දන්නවද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවද? කියනවා අනේ මම දන්නෙත් නැහැ. හිස් මුදුන කියන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැහැ. හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නෑ. ඒක මේ ලෝකයේ ජයගත්තු මුනිවරුන්ගේ දර්ශනයක් නේ කියලා කිව්වා. එතකොට මෙයා බාවරි අහනවා අනේ දෙවියනි එහෙනම් කියන්නේ එබඳු හිස් මුදුන ගැන දන්න හිස් මුදුනේ පැලීම ගැන දන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවාද කියලා අහුවා. ආනකට කියනෝ මේ ලෝකෙක කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ කපිලවස්තුපුරයෙන් නික්මිලා ගියපු සාක්‍ය කුමාරයෙක්. තුන් ලෝකේටම අග්‍ර වූ මේ ලෝකේ ආලෝකවත් කරන කෙනා. සියලු අභිඥා බලයෙන් මුළු ලෝකෙම යටපත් කරපු කෙනා. අන්න උන්වහන්සේ සියලු කර්ම ශේකල්ල සියලු කෙලෙසුන් ගෙවා දමලා තියෙන්නේ උන්වහන්සේ තමයි මේ හිස් මුදුන ගැන දන්න හිස් මුදුන පැලීම ගැන දන්න මුනි දානන් අන්න උන්වහන්සේ ළඟට ගිහින් ඔබ අහන්න උන්වහන්සේ ස්ථිරවම ඕකට උත්තර දෙයි උන්වහන්සේ සම්මා සම්බුද්දයි කියලා කිව්වා සම්මා සම්බුද්ද කියන වචනේ ඇහුණා විතරයි මේ බාවරි බ්‍රහ්මණියාගේ අඟ කිලි පුලා ගියා. ප්‍රීතිය ඇති වුණා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් අහපු නැති. ධර්ම මාත්‍රයක් ශ්‍රවණය කරපු නැති කෙනෙකුට සම්බුද්ධ කියන වචනේ ඇහිලා හිතට ඇති වෙච්ච හැඟීම. යා සතුටින් ඔදවැඩී ගිය සිතින් මෙන්න මෙහෙම ඇහුවා. අනේ පින්වත් දෙවිද කියන්නවට දැන් උන්වහන්සේ ඉන්නේ කොහෙද? කොයි ගමේද? කොයි නගරෙද? කොයි ජනපදයේද ඉන්නේ? කියන්න අපි ගිහින් උන්වහන්සේට වන්දනා කරලා මේක අහගන්න ඕනේ. ඉතින් අර දිව්‍ය කියන ඒ සම්බුදු රජාණන් වහන්සේ වැඩ ඉන්නේ කුසල් රටේ. සවැත් නුවර ජේතවනාරාම වැඩ සිටින්නේ අන්න ගිහින් මොන ගහන්න කියනවා. පහෝදා උදේ පාන්දර මෙයා මේ බාවරි බ්‍රහ්මණය තමන්ගේ ශිෂ්‍යයන් ප්‍රධාන ශිෂ්‍යයන් 16 දිනක් හිටියා. මේ 16 දිනාව කැදෙව්වා. කැඳවලා කිව්වා මේ පින්වත්නි ඔන්න අපිට විශේෂ ආරංචියක් දැන් ලැබිලා තියෙනවා ඒ තමයි මේ ලෝකේ ජයගත්තු සම්බුදු රජාණන් වහන්සේ නමක් දැන් ඉපදිලා ඉන්නවා ආම වැඩ සිටින්නේ අන්න ගිහින් මොන ගහන්න කියනවා පහෝදා උදේ පාන්දර මෙයා මේ බාවරි බ්‍රහ්මණය තමන්ගේ ශිෂ්‍යයන් ප්‍රධාන ශිෂ්‍යයන් දහසේ දිනක් හිටියා. මේ දහසේ දිනාව කැදෙව්වා. කැඳවල කිව්ව මේ පින්වත්නි, ඔන්න අපිට විශේෂ ආරංචියක් දැන් ලැබිලා තියෙනවා. ඒ තමයි මේ ලෝකේ ජයගත්තු සම්බුදුරජාණන් වහන්සේ නමක් දැන් ඉපදිලා ඉන්නවා. ඒ බඳු කෙනෙකුගේ උපත අතිශයින්ම දුර්ලභයි. ඉතින් උන්වහන්සේව ඒ නරෝත්තමයන් වහන්සේව වහාම සවැත් නුරට ගිහින් බලන්න ඕනේ කියලා. අර 16 දිනාට කියනවා. කිව්වම ඒ අය අහනවා, අනේ ආචාර්යයන් වහන්සේ, අපි කොහොමද හොයන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙයා කියලා අපි කොහොමද හොයන්නේ? තේකෙන්නේ අපිට හොයන්න පුළුවන් නෙමෙයි අපේ පොත්වල තියෙන 23 මහා පුරුෂ ලක්ෂණ. මේ මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා බලන්න. මේ මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනා නම් හොයාගන්න පුළුවන්. ඉබඳු කෙනෙකුට ගති දෙකක් මිසක් තුනක් නැහැ. එක්කෝ චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා, එහෙම නැත්නම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ගිහිල්ලා අහන්න බලන්න මහා පුරුෂ ලක්ෂණ. ඊට පස්සේ ඒ සම්බුදුරජාණන් වහන්සේගෙන් අහන්න බාවරි බ්‍රාහ්මණයා ගැන. බාවරි බ්‍රාහ්මණයාට කොච්චර වයසද? බාවරි බ්‍රාහ්මණයාට මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? ඒ බාවරි බ්‍රාහ්මණයාටත් මහා පුරුෂ ලක්ෂණ තුනක් තිබිලා තියෙනවා. ඊළඟට ශිෂ්‍ය පිරිස කීයකට උගන්වනවද? ඊළඟට අහන්න හිස් මුදුන කියන්නේ මොකක්ද? මුදුනේ පැලෙනවා කියන්නේ මොකක්ද? තුක අපි එතකොට කිව්වා මෙහෙමයි, ඔබ ගිහින් අහන්න හිතෙන්. කටින් අහන්න එපා කිව්වා. හිතෙන් අහන්න ප්‍රශ්නේ. උන්වහන්සේගේ ප්‍රඥාව කිසි දෙයකින් වැහිලා නැහැ. උන්වහන්සේ කටින් පිළිතුරු දෙයි කිව්වා. ඉතින් මේ අය තමයි අජිත, තිස්සමිත්තේය, පුන්නක, මෙත්තගූ, දෝතක, උපසීව, නන්ද, හේමක, තෝදෙය, කප්ප, ජතුකන්ණී, භද්‍රාවුද, උදය, පෝසාල, මෝගරාජ, පිංගිය කියන මේ පිරිස 16 දෙනෙක්. මේ 16 දෙනාම මහා ශ්‍රාවකින් බවට පත් වුණා. 80 මහා ශ්‍රාවකින්ගේ 16 නමක් තමයි මේ 16 දෙනා. ඉතින් මේ අය මොකද කළේ? ඒ තමන්ගේ ආචාර්ය වූ බ්‍රාහ්මණයාට වැඳලා අඳුන් දිවිසම් දරාගෙන, ජටාමඩලු දරාගෙන, පැන්කෙන්ඩි අරගෙන ඔන්න නික්විලා ගියා. කොහෙටද? සවැත් නුවරට. සවැත් නුවරට මෙයා යනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩම කළා කපිල වස්තුවට. ඉතින් මේ අය මොකද කළේ? එහෙම ආය ගියා. කපිල වස්තුවට ගියාම ආරංචි වුණා කපිල වස්තුවේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ වැඩම කළා කියලා ආරංචි වුණා කුසිනාරාවට. ඔන්න කුසිනාරාවට ගියා. කුසිනාරාවෙත් නැහැ. ඊට පස්සේ ආරංචි වුණා උන්වහන්සේ වැඩම කළා කියලා පාවානුවරට. පාවානුවරට ගියා. පාවානුවරත් නැහැ. ඊට පස්සේ බැලුවා භෝග නගරයට වැඩිය කියලා ආරංචි වුණා. එහෙත් නැහැ. ඊට පස්සේ ආරංචි වුණා විශාලා මහනුවරට වැඩිය කියලා. ඉතින් මේ අය ආයෙත් විශාලා මහනුවරට යනකොට විශාලා මහනුවරත් නැහැ. ඔන්න ආරංචි වුණා දැන් මගධ රටට ගිහින් තියනවා කියලා. මගධ රටට ආරංචින පාසානක චෛත්‍යයේ වැඩ ඉන්නවා කියලා. මේ අය මේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නේ කන්දට නැගපු හැටි මේකේ තියෙනවා. පිපාසිතව සිටි කෙනෙකුට සිහිල් දියක් ලද විලසට, ගණදෙනු කළ වෙලෙන්දෙකුට මහත් ලාභයක් විලසට, ගිමනින් තැවෙන කෙනෙකුට සෙවණක් සැලසුන විලසට, සතුටු සිතින් ඉක්මන් වී නැගගත්තෝ මේ පව්වට. එතකොට මේ අය කොයිතරම් ආශාවෙන්ද බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට ගියේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන තියෙනවා, ඒ වෙලාවේ බුදු සමිඳුන් සංඝ පිරිසද පෙරටු කරන් දසනසේක සිරි සදහම් වනයේ නාදයේ පතුරන සිංහ රාජෙක් විලසින. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග දහම් දේශන වේලාව. ඉතින් මේ පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දිහා බලනකොට උන්වහන්සේ දැකපු හැටි තියෙනවා. කොහොමද දැක්කේ? අජිතතේ මේ දුටුවීමය ඒ භගවත් සමිදානන් රස් දහරා පැතිරී යන සූර්ය මඩලක් විලසින්. පොයදාට අහස් කුසී නැගී පොළොව එළිය කරන සොළොස් කලාවෙන් සපිරුන පුන්සඳ මඩලක් විලසින් බලන්න බුදුරජාණන් වහන්සේ දැකපු හැටි. ඉතින් ගිහිල්ලා මේ පිරිස ගිහිල්ලා බැලුවා මහපුරුෂ ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ වන්දනා කළා. වන්දනා කළා වාඩි වුණා. දැන් ප්‍රශ්න අහනවා. අහන්නේ දැන් කටින්ද හිතින්ද? හිතින් අහනවා. අපේ ගුරුරයාට වයස කීයද? එතකොට බුදුරජාණන් වහන්සේ මුවින් පිළිතුරු දී වදාලා ඔබේ ගුරුරයාට 120යි. අපේ ගුරුරයාට මහපුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? ඔබේ ගුරුරයාට මහපුරුෂ ලක්ෂණ 3යි. මොනවද ඒවා? ඔබේ ගුරුරයාට 이르දි බලෙන් මේ දිවෙන් මල් වහන්න පුළුවන්. ඔබේ ගුරුරයාගේ ඇහි දිබම අතර ඌර්ණ රෝම ධාතුව තියෙනවා. ඔබේ ගුරුරයාට රහසඟ කොපියේ බහලු පරිද්දෙන් තියෙනවා. මේ මහපුරුෂ ලක්ෂණ 3යි. අපේ ගුරුරයා ශිෂ්‍යයන් කී දෙනෙකුට උගන්වනවද? ශිෂ්‍යයන් 500කට උගන්වනවා. දැන් මේ වගේ බුදුරජාණන් වහන්සේ කටින් කියනවා අහන කෙනෙක් නෑ, අහගෙන ඉන්නේ කල්පනා කරනවා. මෙහෙම දෙවි කෙනෙක්ද, මහ බඹෙක්ද, සුජම්පති වූ ඉන්ද්‍රද, කවරෙක්ද මේ විලසින් සිටින් ප්‍රශ්න විමසන්නේ? කවුද මේ අහන්නේ කියලා. ඊට පස්සේ ආයානෝ හිතින් මේ මුදුන පැලීම ගැන බාවරි බ්‍රාහ්මණය අහනවා. අනේ මහා ඉසිවර මොනිදානනි, අපට කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වදාරා. මුදුන අවිදු අඳුර වේය. මුදුන කියන්නේ මොකද්ද? අවිද්‍යාව. මුදුනේ පැලුමය කියන්නේ විද්‍යාව ඇති කරගෙන අවිදු අඳුර වෙනසීමයි. එතකොට මුදුනේ පැලීම කියන්නේ මොකද්ද? විද්‍යාව ඇති කරගෙන අවිද්‍යා අන්ධකාරය නැති කිරීම කියලා විස්තර කරාට පස්සේ මේ අය කොම වැඳ වැටෙනවා. වැඳ වැටුණාට පස්සේ ඔන්න අජිත තාපසයා බුදුරජාණන් අජිත මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඔන්න ප්‍රශ්න අහන්න ගන්නවා. ඒක තමයි අජිත සූත්‍රය කියන්නේ. මේ ප්‍රශ්න අහලා ඉවර වෙනකොට මහරහත් භාවයට පත් වෙනවා. ඒ කියන්නේ ධර්මය අවබෝධ වෙනවා. අවබෝධ වෙලා මේ ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිද්ද ලැබූ උත්තමයන් තමයි මේ ඔක්කොම. මේ දේශනාවේ නම අජිත සූත්‍රය. මේක හරි ලස්සනේ. මම මේක බොහොම කලින් කටපාඩම් කරපු සූත්‍රයක්. හරි ලස්සන පාළි, අර්ථ හරි ලස්සනයි. මේ බලන්න. බුදුරජාණන් වහන්සේගෙන් අහන ඉස්සෙල්ලා ප්‍රශ්න හතරක් අහනවා. කේනසු නිවුතෝ ලෝකෝ. කවුරුත් කියන්නේ මේක පුරුදු වෙන්නත් එක්ක. කේනසු නිවුතෝ ලෝකෝ. කේනසු නප්පකාසති. කිස්සා බිලේපනං බ්‍රෝසි. කිං සුතස්ස මහභයං. ප්‍රශ්න හතරක්. කේනස්සු නියුතෝ ලෝකෝ. මේ ලෝක සත්වයාව වැහිලා තිබෙන්නේ මොකෙන්ද? පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ලෝක සත්වයා වැහිලා තිබෙන්නේ මොකෙන්ද? කේනස්සු නප්පකාසති. එයාට ඒක ප්‍රකට වෙන්නේ නැත්තේ, තේරෙන්නේ නැත්තේ මක් නිසාද? තමන් ලෝකෙන් වැහිලා තියෙනවා කියලා තමන්ට තේරෙන්නේ නැත්තේ මක් නිසාද? කිස්සා බිලේපනම් බ්‍රෝසි. මේ ලෝකයාව තවරගෙන මේ ලෝකයා ඇඟ පුරා දාගෙන තියෙන්නේ මොනවද? තවරගෙන තියෙන්නේ මොනවද? කිංසු තස්ස මහබ්බයන්. හතරවෙනි ප්‍රශ්නේ. ඔහුට තියෙන ලොකුම බය මොකද්ද? ඔහුට තියෙන ලොකුම බය මොකද්ද? එතකොට ප්‍රශ්න හතරයි. මේ ලෝකය කිව්වේ කාවද? අපි. මේ අසකරණාසී දිවකය මන කියන ආයතන හයෙන් යුක්තව මේ පරිහරණය කරන ජීවිතයට තමයි ලෝකය කියන්නේ. ඉතින් මේ ලෝකයේ වැහිලා තියෙන මොකෙන්ද? ඊළඟට එහෙම වැහිලා තියෙන බව දන්නේ නැත්තේ ඇයි? මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම සරසගෙන තවරගෙන ඉන්නේ මොකක්ද? මෙයාට තියෙන බෝ ලොකුම බය මොකක්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු දී වදාළ ලස්සන උත්තර හතරක්. අවිජ්ජාය නිවුතෝ ලෝකෝ වේවිච්ඡා පමාදා නප්පකාසති ජප්පාභිලේපනං භූමි දුක්ඛමස්ස මහ භයං අවිජ්ජාය නිවුතෝ ලෝකෝ මේ ලෝකයේ අසකනනාසී දිවකය මන කියන ආයතන හයෙන් යුක්ත මේ ලෝකේ වැහිලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ මොකක්ද? අවිද්‍යාව. අවබෝධ කළ යුතු දුක නම් ආර්ය සත්‍යයක් තියෙන බව දන්නේ නැහැ. ප්‍රහාණ කළ යුතු දුක් සමුදය නම් ආර්ය සත්‍යයක් තියෙන බව දන්නේ නැහැ. සාක්ෂාත් කළ යුතු නිවන නම් වූ දුක් නැතිවීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙන බව දන්නේ නැහැ. ප්‍රගුණ කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙන බව දන්නේ නැහැ. මොකද්ද මේක? අවිද්‍යාව. දන්නේ නැහැ. තමන් තුල දුකක් තියෙනවා මේ දුක අවබෝධ කරන්න ඕන කියලා දන්නේ නැහැ. තමන් තුල මේ දුකට හේතුව තියෙනවා මේ හේතුව නැති කරන්න ඕන කියලා දන්නේ නැහැ. මේ හේතුව නැති කරාට පස්සේ තමන් දුකින් නිදහස් වෙනවා දන්නේ නැහැ. ඒ සඳහා කරන්න තියෙන වැඩපිළිවෙලක් තියෙනවා තමන් තුළ ඇති කරගන්න ඕන දන්නේ නැහැ. මොකද්ද ඒක? අවිජ්ජා. වේවිච්ඡා පමාදානප්පකාසති. මසුරු බවින් යුක්තයි. ප්‍රමාදයි. මසුරු බව කියන්නේ මොකද්ද? ලෝභේ ඊට වෙනස් එකක්. තමන් සතු දෙයක් තව කෙනෙක් පරිහරණය කරනවට තියෙන අකමැත්ත. මේක මොකද්ද? මස්රු බව. මේක තමයි සාමාන්‍ය ජීවිත අපිට පේන්නේ තුනට ජීවිතය වෙලාගෙන තියෙන්නේ. ඒ මස්රු බවත් එක්ක ඇති වෙනවා මච්චරියම් පටිච්ච පරිග්ගහෝ. මස්රුකම නිසා ඇති වෙනවා ග්‍රහණය කරගැනීම. ඊට පස්සේ ඒක අල්ල ගන්නවා, බදා ගන්නවා. අපි අහලා තියෙනවා ඉස්සර ආච්චිල දැන් නම් ආච්චිල එහෙම කරනවද දන්නේ? පාන්දර යාමිට නැගිටලා ගහක් ගාන යන පොල් ගහක් ගානේ පොල් ගෙඩි ගනිනවා. වැට ගාමට ගිහින් වැට බලන මේ මොකද්ද මේ? මසුරුකම. ගෙඩි නරක් වෙලා වැටෙනවා දින්නේ නැහැ. කරදර වෙනවා කියලා. අපිට හරි කරදරේ මෙයා පුරුදු කරගත්තාම අපේන්නේ මේ වගේ එකක්. ඒ අර මසුරුකමට තමයි එහෙම වෙන්නේ. මසුරුකම. නිසා මොකද පරිග්ගහෝ ඒක දෙඩ්ලිස අල්ල ගන්නවා. අල්ලගෙන තමයි නරක් වෙලා පාවිච්චි කරන්න බැරුණොත් අස් කරනවා මිසක් දෙන්නේ නැන්නේ. එහෙම නැද්ද? ආන්න ඒක. මසුරුකම. මසුරුකම නිසා එහෙම අල්ලගත්තාම මොකද වෙන්නේ? පරිග්ගහම් පටිච්ච ආරක්කම්. එතකොට ඒක රැක ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රමාදයටපත් වෙනවා. ප්‍රමාද වෙවි ඊට පස්සේ කියනවා මට දරුවෝ ඉන්නවා. මට ගෙවල් දරවල් තියෙනවා, මට ඥාති මිත්‍රාදීන් ඉන්නවා, මට ව්‍යාපාර තියෙනවා, මට මේවා මේවා කරගන්න ඕනි, මට මේවා මේවා කරගන්න ඕනි කියලා ඒ ඔස්සේ කල්පනා කරනවා මිසක් තමන් වැහිලා තියෙනවා, අවිද්‍යාව තියෙනවා තමන් තුල කියලා දන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ. බලන්න කොච්චර සත්‍යයක්ද කියලා. තමන් තුල තියෙන මේක ප්‍රකට වෙන්නේ නැත්te ඒක මොකද ධර්මයේ කරා යවෙන්නේ. අන්තිමට තමන්ට තමන්වත් නැති වෙලා යනකම් දන්නේ නැහැ. ධර්මීකර යන්නේ නැති නිසා මේක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මසුරු බවත් ප්‍රමාදයත් නිසා අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා කියලා ප්‍රකට වෙන්නේ නැහැ. ජප්පා බිලේපනම් බ්‍රූමි. මෙයා නාගෙන අනාගෙන සරසගෙන තවරගෙන තියෙන්නේ තණ්හාව. ජප්ප කියලා කියන්නේ තණ්හාව. අබිලේපණය කියලා කියන්නේ ආලේපණය කර ගන්නවා, තවර ගන්නවා, අනල අනල ගා ගන්නවා. මොකද්ද? තණ්හාව. තණ්හාව තමයි ඇහි තැවරිලා තියෙන්නේ, කනේ තැවරිලා තියෙන්නේ, නාසයේ තැවරිලා තියෙන්නේ, දිවේ තැවරිලා තියෙන්නේ, ඇඟේ තැවරිලා තියෙන්නේ, හිතේ තැවරිලා තියෙන්නේ මොකද්ද? තණ්හාව. ඒ තැවරුනේ ඇයි? අවිද්‍යාවෙන් වැහිලා නිසා. අවිද්‍යාවෙන් වැහිලා මසුරු වෙලා ප්‍රමාදයි තීරින්නේ තැවරුණා. ඉතින් මොකද වෙන්නේ? දුක්ඛ මස්ස මහබ්බයං. එයාට තියෙන ලොකුම බය මොකද්ද? දුක. දුක මොකද්ද? මොකද්ද දුක? ඉපදීම දුකක්. ජරාවට පත්වීම දුකක්. වායසට යෑම දුකක්. මරණයට පත්වීම දුකක්. අප්‍රියන් හා එක්වීම දුකක්. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්. කැමති දේ නොලැබීම දුකක්. කොටින්ම පංච උපාදානස්කන්ධයේ දුක දන්නේ. දන්නේ නැති නිසා ආය ආය පතනවා යා දුක. ඒක අම්ම කෙනෙක් දරුවන්ගෙන් කරදරයි කියලා, පීඩාවයි කියලා මොකද කළේ? ඒ අම්මා කල්පනා කළා, අනේ මට නම් ආයෙමත් මිනිස්සෙක් නම් වෙන්න ඕනේ නැහැ. මට කුරුල්ලෙක් හරි මාළුවෙක් හරි වුණාම ඇති කියලා දැන් පතනවා. කුරුල්ලෙක් හරි මාළුවෙක් හරි වෙන්න. කුරුල්ලෙක් හරි මාළුවෙක් හරි වෙන්න පතන්නේ මේ මොකින්ද? මේ දුකින් නිදහස් වෙන්න. මේ කරදරයි කියලා, මේ ගෙදර ළමයිගෙන් කරදරයි කියලා. එතකොට බලන්න මේ අර අවිද්‍යාවෙන් වැහිච්ච හිත කොහෙද මේ යන්නේ? දන්නවනම් මේ කුරුල්ල විඳින දුකන්න මගේ කුටිය පිටිපස්සෙ ඉන්න කුරුල්ල වගේ. හැමදේම රෑ දෙකහමාරට විතර බස් එක කෑ ගහනවා. බකමූණෙක් කෑ ගහලා ටික වෙලාවයි කුරුල්ලෙක් වැළපේ විලාප දෙනවා. ඒ මොකද? ගිහිලා කුරුල්ල. ඉතින් මට මතක් වෙනවා, අනේ මේ කුරුල්ල හවස ආත්‍ය වහාදි වෙන්න ඇත්ටි. ඇස් වහගෙන නිදි කිර කිර වැටි වැටි ඉන්න වෙලාව මේ අල්ලනවා ඇත්ටි. ඔන්න මේ තිරිසන් ලෝකේ හැටි. පේන්නේ නැහැ පිරට. හිතන්නේ අර කිචි පිචි ගාගෙන යනකට කුරුල්ලෙක්. ෂා මේකන ජීවිතේ. ඔන්න අහු වෙනවා. හිතන මේ හරි නිදහසයි. මේ වගේ කරදරයක් නැහැ. මාළුවේ කර පීනකන යනවා දැක්කම හිතන්නේ. ෂා මෙන්න ජීවිතේ. අන්නේ එක තමයි දුක්. දන්නේ නැහැ දුක්ඛ මස්ස මහබ්බයං. ඉපදී යනවා. ඒ අපිට පේන ලෝකේ. නොපෙනෙන නිරය කොහොම ඇද්ද? ප්‍රේත ලෝකයේ දුක ගැන අපි කොහොම දන්නවද? ඊළඟට ඒ අය ජීවත් වෙන හැටි කොහොමද කියලා අපිට හිතා ගන්නවත් බැහැ. ඉපදීම දුකක් කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ දුක කරාම යනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කෙනෙක්ව ඒ දුකෙන් නිදහස් කරවන්න. එතකොට මෙයා ඊළඟ ප්‍රශ්නේ අහනවා. සවන්ති සබ්බදීසෝතා සෝතානං කිං නිවාරණං සෝතානං සංවරං බ්‍රෝහි කේන සෝතා පිඨියරේ සවන්ති සබ්බදී සෝතා. ඔන්න වචනයක් ආවා සෝත කියලා වචනයක්. අපි අහලා තියෙනවා සෝත කියලා කනට. දැන් මෙතන සෝත කියන්නේ තෘෂ්ණාව. ඒ වගේම තව වචනයක් සෝත කියලා කියනවා මොකේදද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට සැඩපහර කියලා කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියන්නේ සැඩපහර. කනටත් කියන සෝත. එතකොට සෝත ආපන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච පිවිසිච්ච එක්කෙනාට කියනවා සෝතාපන්න. දැන් මෙතන සෝත කිව්වේ තෘෂ්ණාවට. සවන්ති සබ්බදී සෝතා. හැම පැත්තෙන්ම තණ්හා සැඩපාර ගලා බහිනවා. මොනවද තියෙන පැති? පැති හයයි තියෙන්නේ. ඇහෙන් ගලා බහිනවා තණ්හා ගඟ. කණින් ගලා බසිනවා තණ්හා ගඟ. නාසින් ගලා බසිනවා තණ්හා ගඟ. දිවෙන් ගලා බසිනවා තණ්හා ගඟ. කයින් ගලා බසිනවා තණ්හා ගඟ. හිතින් ගලා බසිනවා තණ්හා ගඟ. ඔන්න උරුම වෙච්ච දේ. තණ්හා ගඟ ගලා බසින හොඳට හොයලා හොඳට තේරුම් ගන්න මේකේ ඇත්ත තත්ත්වය කොයිතරම් හරිද කියලා. අපේ හිතේ කොච්චර අසංවර බවක් තියෙනවද කියන්නේ අපේ හිතේ රාගයක් ඇති වෙන්නේ ඇස් පිහිරෙන මොහොතක් යනවාද? ද්වේෂයක් ඇති වෙන්නේ. දැන් ඒක අකුසල්නේ. අකුසල් ඇති වෙන්නේ ඒක ක්ෂණයක් යන්නේ. දැන් අපි ගත්තොත් ඔන්න දැන් ඔබ දැකලා තිය පාරවල් ලයින් යනකට ඔන්න චිත්‍රපටි වල දැන්වීම් තියෙනවා. ඒ දැන්වීම් දාන්නේ අපිට අකුසලයක් බවට පත් වෙලා තියෙන මේ රාගයේ අවසන් හැටිද නේද? ඒ දැන්වීම දැක්ක ගමන් මොහොතයි නැවතිලා බලන්න ඕනේ යාට. මොහොතක් නැවතිලා බලපු ගමන් මොකද වෙන්නේ? අර රාගයේ අවසන්න තමයි ඒ දැන්වීම දාන්නේ. මනුස්ස වර්ගයාට කරන ලොකුම හානිය ඒ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ රාගයේ අකුසලයක් කියලා. ඒ අකුසලයේ අවසන්. අවසන්ව ගමන් මෙයාට සිහිය නැහැ, නුවණ නැහැ, ධර්මී පිටල නැහැ. කීයක් කර හොයාගෙන ඒක බලන්න යනවා. ඊට පස්සේ ඒක බලන මොහොතක් පාසා යා ගිනි ගන්න මොකින්ද? රාගින් ගිනි අරගෙන තමයි එළියට එන්නේ. ඒකට කොයිතරම් පව් තොගයක් මේ මිනිසුන් රැස් කරගන්නවද? එතකොට මේක සිද්ධ වෙන්නේ අර තණ්හා ගඟ නිසා. තණ්හා ගඟ ගලාගෙන යනවා. දන්නේ හොඳට බලන්න. එතකොට මේ චිත්‍රපට දැන්වීම දාන අය ඔක්කොම සැලසුම් කරන්නේ ඒක බලන එක්කිනාගේ හිතේ රාගේ අවසන්ලයි. රාගේ අවසන්ප ගමන් එයා ඒ පස්සෙන් යනවා. ඒකට ඒක කරන්. අනේ අහුවෙනවා මේ දැලට මාළු අහුවෙනවා වගේ. අර කුරුළු වැද්දාගේ දැලට කුරුළු පැටව අහුවෙනවා වගේ අහුවෙනවා. ඊට පස්සේ ඉතින් කීයක් හරි දීලා එනවා රාගේ අවසන්ගෙන. එතකොට බලන්න කොයිතරම් ජීවිත විනාශ වෙනවද මේ තණ්හා ගඟ ගලනෝ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සෝතානං කින් නිවාරණං, මේ තණ්හා ගඟ නවත්වන්නේ මොකෙන්ද? බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය නොකරපු කලින් බුදුදහම අහපු නැති කෙනෙක් අහන ප්‍රශ්න කොයිතරම් ගැඹුරු ප්‍රශ්න අහනවද? මේ තණ්හා ගඟ නවත්වන්නේ මොකෙන්ද? සෝතානං සංවරම් බ්‍රූහි, මේ තණ්හා ගඟ සංවර කරගන්න හැටි වදාළමනව. කේන සෝතා පිටියරේ, මේ තණ්හා ගඟ වියලා දමන්නේ මොකෙන්ද? එතන ප්‍රශ්න තුනයි තියෙන්නේ. ප්‍රශ්න තුන මොකද්ද? තණ්හා ගඟ වලක්වන්නේ මොකෙන්ද? තණ්හා ගඟ සංවර කරන්නේ මොකෙන්ද? තණ්හා ගඟ වියලා දමන්නේ මොකෙන්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායේතේ පිඨියරේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඇත්ත. මේ ඇසකනනාසී දිවකය මන කියන ආයතන හයෙන් තණ්හා ගඟ ගලා බසිනවා. සති තේසං නිවාරණං, මේ තණ්හා ගඟ වලක්වන්නේ සති සිහියෙන්. සෝතානං සංවරම් බ්‍රූමි, තණ්හා ගඟ සංවර කරන්නේ සති සිහියෙන්. පඤ්ඤායේතේ පිඨියරේ, ප්‍රඥාවෙන් තමයි මේ තණ්හා ගඟ වියලා දමන්නේ. එහෙමනම් මේ ධර්ම මාර්ගයේදී මේ තණ්හා සැඩපහර අවබෝධ කරන්නේ කවුද? සිහිය පිහිටගෙන සිහිය පිහිටවාගත්තු ප්‍රඥාවන්තයා. සිහිය පිහිටවන්න කියන මොනවද? සිහිය, සතිපට්ඨාන, කයේ ඇත්ත ගැන සිහිය පිහිටවා ගන්න කියනවා. විඳින වේදනාවල ඇත්ත යථා ස්වභාවය ගැන සිහිය පිහිටවා ගන්න කියනවා. හිත ගැන සිහිය පිහිටවා ගන්න කියනවා. පංච උපාදානස්කන්ධය ගැන සිහිය පිහිටවා ගන්න කියනවා. මේ අසකනනාසී දිවකයි මන කියන ආයතන හය ඔස්සේ හැදෙන ලෝකයේ ගැන සිහිය පිහිටවාගෙන බලන්න කියනවා. ආන්න බලන්න. එතකොට සම්පූර්ණින්ම මේ ධර්ම මාර්ගයේ තියෙන්නේ සිහිය දියුණු කරන වැඩපිළිවෙලක් මත. සිහිය නැති වෙන වැඩපිළිවෙලක් නෙවෙයි. සිහිය දියුණු කරගන්න වැඩපිළිවෙලක්. දැන් අපි දන්නා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා සිහිය දිනු කරගන්න ක්‍රම. හුස්ම ගැන කල්පනාවෙන් ඉන්නේ එක. ආනාපාන සතිය සිහිය දිනු කරගන්න ක්‍රමයක්. ඇඟේ සියලුම කොටස් කෑලි වලට වෙන් කර කර වෙන් කර කර බලන එක සිහිය දිනු කරගන්න ක්‍රමයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මා ධාතුන්ට මේ ශරීරය වෙන් කර කර බලන එක සිහිය දිනු කරගන්න ක්‍රමයක්. ඉරියව් පවත්වනකොට ඉරියව් පවත්වන ආකාරය ගැන සිහියෙන් බලන එක සිහිය දිනු කරගන්න ක්‍රමයක්. මේ ඉරියව් පවත්වනකොට හැමතිස්සෙම හිත වෙනස් වෙන්න නොදී අකුසල් ඇති නොවි සිහිය දිනු කරගන්න හැටි. ඒකත් ක්‍රමයක්. ඊළඟට කෙනෙක් මරුණට පස්සේ ඒ මලකුණට සිද්ධ වෙනදී හිතන්න කිව්වා නව ආකාරයකට. ඒ මොකද්ද? නව සීවතික. නව ආකාරයකට හිතන්න කිව්වා ඒ මලකුණ සම්පූර්ණයෙන්ම පොළොවට පස් වෙලා නොපෙනී යන හැටි දකින්න කියලා. මේ හැම එකකෙම බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මොකද්ද? සීය පේටවල මේ අපේ මේ ජීවිතේ සංසාරයේට අහුවෙච්ච බන්ධනින් නිදහස් වෙලා අපි බුරුල් කරලා දාන්න මේකෙන් ගලවලා දාන්න. අපි අහුවෙලා තියෙන මොකේදද? ඇස, කන, නාසය, දිව, කය, බන කියන මේ ආයතන හයට අපි අහුවෙලා තියෙන මේකෙන් ගැලවෙන්න අපිට කියලා දෙන්නේ කොච්චර අහුවෙලා තියෙනවද කියනවනම් අපේ ජීවිතේ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නදී සූත්‍රය ඔබට මතක ඇති. ගංගාවක් ගලාගෙන යනකොට සෙවන්දරා පඳුරු ගං යූරි ලැබිලා තිනවා කොයි පැත්තට බර වෙලාද? වතුර ගහගෙන යන පැත්තට බර වෙලා. ගඟට වැටිච්ච එක්කෙනෙක් මොකද කරන්නේ? ඒක එල්ලෙනවා. එල්ලෙනකොට මොකද වෙන්නේ? ඒකත් ගලෝගෙන ආයි සැඩපහරටම යනවා. ඒ වගේ කියනවා අපේ ජීවිතේ අපි ඇහි එල්ලිලා ඉන්නේ. කනේ එල්ලිලා ඉන්නේ මම කියලා. නාසයේ එල්ලිලා ඉන්නේ. දිවේ එල්ලිලා ඉන්නේ. කයේ එල්ලිලා ඉන්නේ. හිතේ එල්ලිලා ඉන්නේ මම කියලා. ඇයි ඒ? අපි දන්නේ නැහැ. ඒකේ ඇත්ත తත්වය මොකද්ද කියලා යථාභූත ඥානෙ නැති නිසා අපි මේක එල්ලිලා ඉන්නවා. අන්තිමට කරන්න දෙයක් නැහැ. මරණාසන්න වෙනකට මොකද වෙන්නේ? ඇහි එල්ලිනවා එල්ලින්න බෑ. කනේ එල්ලිනවා එල්ලින්න විදියක් නැහැ. නාසයේ එල්ලිනවා එල්ලින්න විදියක් නැහැ. දිවේ එල්ලිනවා එල්ලින්න විදියක් නැහැ. කයේ එල්ලෙන විදිය නැහැ. මොකේද එල්ලෙන්නේ? හිතේ එල්ලෙනවා. එල්ලෙනකට හිතේ තියෙන මොන කර්මයක්ද කර්මානුරූපව අරන් යනවා. එහෙම තමයි මෙච්චර කල් අපි ආවේ. ඉතින් මේ විදියට ආපු ගමන ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නන සිහිය පිහිටවා ගන්න කියලා. හොඳට සිහිය පිහිටවාගෙන බලන්න කියනවා මේ ජීවිතය තුල තියෙන්නේ මොකද්ද කියලා. සිහිය පිහිටවාගෙන බලන්න කියනවා. බලල ආන්ගේ සිහිය තුල දැන් යාට වැඩෙන්න ඕනි මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මොකද්ද? අවබෝධ කළ යුතු දුක නම් වූ ආරි සත්‍යයක් තමන්ගේ ජීවිතය තුල තියෙනවා. අන්න යාට තේරෙන්න ගන්නවා ඒක. ප්‍රහාණී කළ යුතු දුක හට ගැනීම නම් වූ දෙයක් මේ තමන්ගේ ජීවිතය තුල තියෙනවා. ඒවා ප්‍රහාණී කළ යුතුයි. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍යයක් තමන්ගේ ජීවිතය තුළ තියෙනවා. ඒක සාක්ෂාත් කළ යුතුයි. ප්‍රගුණ කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක්, සීල සමාධි ප්‍රඥා කියලා එක තමන්ගේ ජීවිතය තුළ තියෙනවා. ආන් ඒක තමන් ප්‍රගුණ කරගන්න ඕන. ආන් ඒ හිතන ඒ අවබෝධය තමයි ප්‍රඥාව. අන්න ඒ අවබෝධයට තමයි පුළුවන්කම තියෙන්නේ අපිව මේකෙන් නිදහස් කරවන්න. නැත්තම් පින්වතුනි ඔබට මතක ඇති අපි ගිය වැඩසටහනේදී මං හිතන්නේ ඉගෙනුවා තයෝ ධම්ම සූත්‍රය. නේද? තයෝ ධම්ම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදෙන්නේ, ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ කරුණු තුනක් තියෙනකන් විතරයි. මොනවද ඒ? රාග, ద్వේෂ, මෝහ. එහෙනම් අපි උපත පතන තාක් පතලා තියෙන්නේ මොකක්ද? මොනවද? රාග, ද්වේෂ, මෝහ. ඉපදින තාක් උපදින්නේ කුමක් නිසාද? රාග, ද්වේෂ, මෝහ නිසා. බුදුරජාණන් වහන්සේ දේශනාවේදී වදාළ රාග, ද්වේෂ, මෝහ තිබෙන්නේ සක්කාදිට්ඨිය තියෙන තාක් සීලබ්බත පරාමාස සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නිසා රාගදේශ ඒ තුන නැති කරගත්තු දවසට රාගදේශමෝ කෙමෙන් ප්‍රහාණය කරගන්න එයා සමර්ථ වෙනවා. එතකන් එයා දන්නේ ඇයි මේ අවබෝධයක් කරා යන්නේ නැනේ? ආර්ය සත්‍ය අවබෝධයක් කරා යන්නේ, විද්‍යාව පහළ කරගන්නේ, තමන් නුවණින් ජීවිතේ දකින්නේ, දකින්නේ නිසා තමන්ට පේන්නේ. ගස් වලින් හැමදේම ගෙඩි වැටුණා. ගෙඩි වැටෙනුනේ ගස් වලින්. අයිසෙක් නිව්ටනුත් හැමදේම දැක්ක. එක දවසක් යාර දැක්ක ගෙඩියක් වැටෙනවා බලන් හිටියා. ආන්‍යා හිතන්න පටන් ගත්තා. හිතන්න පටන් ගත්තන් පස්සේ තේරුණේ නෑ මේ ගෙඩිය වැටෙන්නේ ඇද ගැනීමේ ශක්තිය පොළවේ තියෙන නිසා. ඔන්න හිතන්න පටන් ගත්තා. ඒ වගේ අපිට හැමදේම පේනවා මිනිස්සු මැරෙනවා. හැමදේම පේනවා වයසට යනවා. ලෙඩ වෙනවා, රෝග පීඩා වැළඳෙනවා, වැළපෙනවා, කඳුළු හලනවා, ඔක්කොම පේනවා. අතපය නැතුව උපදින අය පේනවා. ඇස් කන් ආසාදී නැතුව උපදින අය පේනවා. ඔළු දෙක තුන එකට උපදින අය පේනවා. අතපය හතර පහ පොකුරට උපදින අය පේනවා. ඉපදිච්ච ගමන් මැරින අය පේනවා. මේ පෙනුනට අපිට හිතෙන්නේ නැහැ. අපි හිතල නැහැ. මොකද්ද? මේ වගේ ජීවිතයක් කරා නේද මේ උපන් සත්‍යය යන්නේ කියලා අපිට හිතෙන්නේ. අපි මේ වගේ දෙයක් දැක්ක මහක බලා ගන්නවා. අප්පා බලන්නවත් ලැබෙන්නේ නැපාවක. අපි හැරි හැරි බලනවා. අන්න ලස්සන ලස්සන කෙනෙක් දැක්ක ගමන් අපි හරි හරි බලන අන්න ලස්සන මටත් මේ වගේ කෙනෙක් වෙන්නේ නැත්නම් ඔන්න ලස්සන දේවල් දකින් දකින් හිතනවා මේ වගේ වෙන්නේ නැත්නම් අර වගේ වෙන්නේ නැත්නම් ආන්න හිතනවා. එහෙමනේ අපි හිතේ දාවේ කතකුණු ගොඩේ මල මුත්‍රා ගොඩේ වටිල කවුරු ඉන්නවනම් අපි එතනින් යනවා. අප්පා දකින්න නම් ලැබෙන්න එපා. හතුරුකටත් වෙන්න එපා. කීකී අපි අරක බලනවා. නුවණ පහළ වෙන්නේ නුවණ පහළ වෙන්නේ නුවණින් විමසීම තියෙනකන්. මේකද ජීවිතය කියලා නුවණින් විමසනකට තමයි බලන්න. සිද්ධාර්ථ කුමාරයාට හේතුනේ ඒකනේ. සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතේ ඉඳිද්දි කල්පනා කළා මම ලෙඩ වෙන එක්කෙනෙක්. ඇයි ලෙඩ වෙනා ඔක්කොම දැක්කා. දැකලා කල්පනා කළා මමත් ලෙඩ වෙන එක්කෙනෙක්. මැරෙන අය දැක්කා මමත් මැරෙන එක්කෙනෙක්. ජරා ජීර්ණ වෙන දැක්කම ඔජ්ජා එහෙනම් මං ජරා ජීර්ණ වීම උරුම කරගෙන මරණය උරුම කරගෙන ඉපදීම උරුම කරගෙන වයසට යෑම උරුම කරගෙන දුක් පීඩා උරුම කරගෙන මං ඉබඳුම පිරිසක් නේද මේ ඇලුම් කර කර ඉබඳුම එකක් නේද මේ හොයන්නේ. උන්වහන්සේ කල්පනා කරන්නේ මට එපා. මට හොයා ගන්න ඕනේ උපදින්නේ නැති ලෝකයක්. ජරා ජීර්ණ වෙන්නේ නැති ලෝකයක්. සෝක වැළපීම් දුක් දුන්නස් නැති ලෝකයක් මරණේ නැති ලෝකයක් හොයාගෙන යනවා කියලා තමයි අබිනිෂ්ක්‍රමණය කළේ. අන්න හිතපු හිතිල්ල ඒ විදිහේ සිටිවිලි මේ ලෝකේ පහළ වෙන්නේ කාටද වෙන? ඉතින් අන්න සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේම කල්පනා කළා තමයි උන්වහන්සේ සාක්ෂාත් කළා. ජාති ජරා මරණ නැති ලෝකේ ඒක සාක්ෂාත් කළේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින්. අන්නේ නෝන තියෙන කෙනා කල්පනා කරනවා ප්‍රඥාව දියුණු කරගන්න. එතකොට සිහිය. එතකොට මේ යම් කෙනෙක් අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් මේ තණ්හා ප්‍රහාණය කරන මාර්ගයේ දසමින් දසමේ හරි අපේ ජීවිතය තුළ වර්ධනය වෙන්න ඕනේ මොනවද? සිහියයි ප්‍රඥාවයි වර්ධනය වෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම මේ ජීවිතයේ නිකලෙසුනොත් එයාගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම තියෙනවා සතිපට්ඨානයි. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම තියෙනවා ප්‍රඥාව. චතුරාර්ය සත්‍යය තියෙනවා. අන්නේ ජීවිතය ගැන ඊට පස්සේ මේ අජිත අහනවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙහෙම. පඤ්ඤා චේව සති චේව නාම රූපං ච මාරිස ඒතම් මේ පුත් තෝ පබ්‍රෝහි කතේතං උපරුද්ධති. මේකෙන් අහන්නේ හරි සියුම් තැනක්. හරිම සියුම් තැනක් මේ අහන්නේ. මේකම අහන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවක් ඒ සතිය ඒකේ අර තණ්හාව ප්‍රහාණය කරන්නට තණ්හාව සංවර කරන්නට උපකාර වෙච්ච සතියත් තණ්හාව ප්‍රහාණය කරන්නට උපකාර වෙච්ච ප්‍රඥාවත් ඒ නාම රූපත් නිදුකානන් වහන්සේ මේව නැත්තට නැති වෙන්නේ කොතෙන්දද මේ අහන්නේ මොකද්ද පිරිනිවන් පෑම ගැන බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා යමේතං පඤ්ඤං අපුච්චි අජිතං වදාමිතේ යත්නාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එතේතං උපරුජ්ජති අනමී ප්‍රඥාව සිහිය නාම රූප ඔක්කොම නිරුද්ධ වෙලා යනවා කුමක් නිරුද්ධ වීමෙන්ද විඥානස්ස නිරෝධේන විඥානේ නිරුද්ධ වීමෙන් එතකොට මේ ලෝකේ විඥානේ නිරුද්ධ වෙන්නේ පිරිනිවන් පෑමෙන් විතරයි වෙන කිසියම් ක්‍රමයකින් විඥානේ නිරුද්ධ වෙන්නේ විඥානේ නිරුද්ධ වෙන්නේ මොකෙන්ද පිරිනිවන් පෑමෙන් විඥානේ නිරුද්ධ වෙන්නේ විඥානේ අනිත්‍ය දෙයක් නිසා. විඥානේ දැන් අපි දන්නවා විඥානේ භවෙන් භවයට ගමන් කරනවද? නෑ. බුදුරජාණන් වහන්සේ විඥානයක් භවෙන් භවයට ගමන් කිරීම කියන අදහස මිත්‍යා දෘෂ්ටියක් කියලා වදාළේ කොයි දේශනාවේදීද? මහා තණ්හා සංකේ සූත්‍රයේදී වදාලා. එහෙනම් අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන විඥානයක් භවෙන් භවයට ගමන් කරනව නෙමෙයි මේ ජීවිතේ සිද්ධ වෙන්නේ. මොකද්ද? පටිච්ච සමුප්පාදයේ හැදෙන්නේ පටිච්ච සමුප්පාදයේ හැදෙන නිසා පංච උපාදානස්කන්ධය පවතිනවා. එතකොට පංච උපාදානස්කන්ධය පවතින හේතුණිය මොකක්ද? පටිච්ච සමුප්පාදයක් හැදි හැදි තිබීම. දැන් විඥානේ පවතින්නේ හුදකලාව නෙවෙයි. විඥාන පවතින්නේ කොහොමද? ඔව් නාම රූපයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ රූපේන්තරු වේදනාන්තරු සංඥාවෙන්තරු සංස්කාරයෙන්තරව විඥානයේක ක්‍රියාකාරීත්වය නැහැ. ඒක ගැන අපි පැහැදිලි ඉගෙනගෙන තියෙනවා බුද්ධ දේශනාවකින්. මොකද්ද? බීජ සූත්‍රය. බීජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව වදාළා විඥානය කියන්නේ මොකක් වගේ එකක්ද? පැලවෙන දෙයක් වගේ. එතකොට රූප වේදනා සංඥා සංඛාර කියන්නේ පොළව වගේ. එතකොට පැලවෙන දියක් පොළවකට හිටවනකට මොකද කරන්න ඕනේ? වතුර දාලා අර පැලවෙන දේ පොළවයි තෙමන්න ඕනේ. ඒ තෙත්ෙච්ච වතුර තෙත්ෙච්ච පොළවයි තෙත්ෙච්ච පැලයයි එකතු වෙලා තමයි මුල් ඇදගෙන උඩට එන්නේ. අන්න ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධේ පවතින්නේ තණ්හාවෙන් තෙත් වෙවි. එහෙනම් මේ පැලවෙන්න මොකෙන්ද? තණ්හාවෙන් තෙත් වෙන නිසා. එහෙනම් විඥානේ තෙත් වෙනවා තණ්හාවෙන්. සංස්කාර කියන චේතනාව තෙත් වෙනවා තණ්හාවෙන්. ඊළඟට වේදනා තෙත් වෙනවා තණ්හාවෙන්. සංඥා තෙත් වෙනවා තණ්හාවෙන්. සතර මා ධාතු තෙත් වෙනවා තණ්හාවෙන්. පැලවෙනවා දිගටම. යම් දවසක මේ පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරනවා. අවබෝධ කරලා මේ කෙරෙහි තියෙන අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. තණ්හාවෙන් නිදහස් වෙනවා. එතකොට මේක පැලවෙන්න විදියක් නැහැ. එතකොට මොකද වෙන්නේ? විඥානේ පහනක් නිවිලා ගියා වගේ නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ. මේ පහන නිවිලා යනවා වගේ ආන්න රහතන් වහන්සේලා පිරිනම් පානවා. එහෙනම් මේ විඥානේ නිවියන්නේ හේතු නැතිවීම නිසා. මෙතන තනිකරම තියෙන අනාත්ම දෙයක්. දැන් අපි කියමු ඔන්න කෙනෙක් මරණයටපත් වෙනවා. මරණයට පත් වෙනකොට ඔන්න යා මලයක් එක්කලා උපදින්න ලේසි තියෙනවා කියමු. එතකොට දැන් යාගේ විඥානය හැදෙන්නේ මොකීටද? යක්ෂ ස්වරූපේට. චේතනාව හැදෙන්නේ මොකීටද? යක්ෂ ස්වරූපේට. සංඥාව හැදෙන්නේ යකාගේ හැටියට. වේදනාව සතර මා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ. ඉතින් යාට 115 වෙලා එයාට පුළ නැහැ නැහැ එපා. මාගේ විඥානේ මෙසේ නොවේවා. පුළුවන්ද කරන්නේ? බෑ. මාගේ සංඥා මෙසේ නොවේවා. පුළුවන්ද? මාගේ සංස්කාර මෙසේ නොවේවා. බෑ. හදලා දෙන දේ පිළිගන්න එකක් තියෙන්නේ. එතකොට ඒක චේතනාවල් පහල කර කර තමයි එයා හැදුවේ. ඒ හිටපස්සේ යාට ඒක තියෙන්නේ පිළිගන්න එකක්. ඒකට තමයි අනාත්මය කියන්නේ. තමාගේ වශයෙන් පවත්තන්න බෑ. මෙන්න මේ ස්වરૂපෙන් තියෙන ජීවිතේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඉපදී ඉපදී ඉපදී ඉපදී එනවා. අන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපිට කියා දෙනවා මේ ගමන ඔය විදිහට යන්න එපා. මේක භයානක ගමනක්. මේකෙන් ගැලවෙන්න. මේකෙන් ගැලවෙන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේලා මේ භව ගමනින් ගැලවෙන හැටි අපිට කියලා දෙනවා. එතකොට මේ භව ගමනින් ගැලවෙන හැටි අපි ඉගෙන ගන්නවා බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ තුලින්. ඉගෙන ගත්තට පස්සේ අපි ඔන්න නෝණින් තේරුම් ගන්නවා මේ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න යා තමයි මේ සංසාර දුක අවසන් කරන්නේ. එතකොට මේ ප්‍රඥාව, සිහිය, නාම රූප මේ ඔක්කොම අනිත්‍ය දේවල්. විඥානෙ නිරුද්ධ වෙනකොට ඒ ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට මේ අජිත් අහනවා ඊළඟ අවසාන ප්‍රශ්නේ. යේච්ච සංඛාත ධම්මාසේ යේච්ච සේඛා පුතු ඉද්ධ තේසං මේ නිපකෝ ඉරියං පුද්ධ පබ්‍රූහි මාරිස. මේක මෙ අහන්නේ හරි ලස්සන ප්‍රශ්නයක්. සංකාත ධම්ම. සංකාත ධම්ම කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ කෙනා. කවුද? රහතන් වහන්සේ. ඊළඟට සීඛා. සීඛ මේ ධර්ම මාර්ගයේ පුරුදු වෙන කෙනා. සීක පුද්ගලයන් කී දෙනෙක් බුද්ධ ශාසනයක ඉන්නවද? 7 දෙනයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා, සෝවාන් ඵලයටපත් වූ කෙනා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, සකදාගාමි ඵලයටපත් වූ කෙනා, අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, අනාගාමි ඵලයටපත් වූ කෙනා, අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා. දැන් ඉස්ලාම කෙනෙක් දැන් ඔබ අපි කවුරුත් ඉස්ලාමපත් වෙන මොකේදද? සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනාට. ඊට පස්සේ තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඊට පස්සේ සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා බවට යාපත් වෙනවා. එහෙම තමයි මේක ඉස්සරහට දිනු කරගන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒගොල්ලන් ඒ රහතන් වහන්සේලාගෙත් ඒ උතුම් මඟපල්ලාභින්ගෙත් ජීවිතයේ තියෙන ලක්ෂණේ මෙන්න ලක්ෂණේ. කාමේසු නාභිගිජ්ජේය මනසානා විලෝසියා කුසලෝ සබ්බ ධම්මානං සතෝ භික්ඛු පරිබ්බජේ. යා කාමයට ගිජු වෙන්නේ නැහැ. අන්න පළවෙනි එක. මොකද්ද? කාමයට ගිජු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ පහ මේ පංචකාමයන්ට වසඟ වෙවි මේක පිස්සු වැටිලා යන්නේ නැහැ. යා නෝනින් කල්පනා කරන්න පුළුවන් කෙනෙක්. යා නෝනින් හිතන කෙනෙක්. එයාට මේක ටික ටික හරි තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. මේක තේරෙන කෙනෙක්. එයා දන්නවා මේ කාමයන්ගේ ස්වභාවය. මේ කාමයන්ගේ ස්වභාවය මොකද්ද? මේ පංචකාමයේ පස්සේ යනකට ප්‍රමාදී පුද්ගලෙක් බවට පත් වෙනව අවබෝධ නොකළොත් අන්තිමට මොකද වෙන්නේ මේකෙන්? තමන්ගේ ජීවිතේ තමන්ට කිසි දෙයක් කරගන්නට බැරුව යනවා. සම්පූර්ණ න්‍යායයකට වසඟ වෙලා අන්තිමට තමන් දුර්වල වෙනකට, දුර්වල වෙනකට, වයසට යනකට, කර කියා ගන්න දෙයක් නැති වෙනකට තමන්ට කිසි දෙයක් කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. පංචකාමයේ පස්සේ යනකට එච්චරයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාමයේ ගැන මේ පෙන්ලා තියෙන හීනයක් දැක්කා වගේ කියලා. හීනයක් වගේ කියලා තියෙනවා. හීනේ මල්වතු, ගංගා ඇලදොල දිය ඇලි මෙන්න මේවා පේනවා. කෑම් බීම් ඔන්න හීනෙන් කකා බිබි ඉන්නවා. ඒ වගේ කියනවා මේ පංචකාම ගුණ. දැන් අපේ ජීවිතය ගත්තොත් දැන් බලන්න අපි වයසට ගියා. අපි වයසට යද්දිත් මේ පංචකාම ලෝකෙනේ අපි හිර වෙලා ඉන්නේ. අපි මේකින් නිදහස් වෙන්න කල්පනා කරන එක අපි නුවණින් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා නම් අන්න එයා විතරයි මේක ජයගන්නේ. එයා මොකද කරන්නේ? මනසා නාවිලෝසියා. මනස කලඹ ගන්නේ නැහැ. මනස සංසිඳුවා ගන්නවා. මනස සංසිඳුවා ගන්නේ මොකෙන්ද? සමථ භාවනාවෙන්. මනස සංසිඳුවා ගන්නවා. අන්‍යයන් හිත සංසිඳුවා ගන්න පුරුදු කරනවා. කුසලෝ සබ්බ ධම්මානං. සියලු ධර්මයන් කෙරෙහි දක්ෂ වෙනවා. ඒක කරන්නේ විදර්ශනාවෙන්. නුවණ තියෙන එක්කෙනා මොකද කරන්නේ? දක්ෂ වෙනවා. පින්වතුනි, ඇත්තම බැලුවොත් එහෙම මේක එක්තරා තරඟයක්. මේ තරඟෙන් ජයගන්නේ කවුද? නුවණ තියෙන කෙනා, දුර දකින්ට කල්පනාව තියෙන කෙනා, තමන්ගේ හිතේ ඇති වෙන අකුසල ධර්මයන් අඳුනාගෙන ප්‍රහාණය කරන්නට දක්ෂ වෙන කෙනා, අකුසල ධර්මයන් ඉතිවෙන්න නොදී පාලනය කරන කෙනා, හිත දමනය කරන කෙනා, මේ ජීවිතේ පවතින මේ කෙලෙස්, ඉරිසියා, ක්‍රෝධ, වෛර ආදී නැති කරගන්න කෙනා තමයි දක්ෂ වෙන්නේ. මේක පින්වතුනි ගුණධර්ම පිළිබඳ තරගයක්. ගුණධර්ම පිළිබඳ තරගයක්. එතකොට ගුණධර්ම ඇති කරගන්න දක්ෂ කෙනා විතරයි නිවන් මගේ දියුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන මේ විදිහට. ගුණධර්ම ඇති කරගන්න දක්ෂ කෙනා නිවන් මගේ දියුණු වෙනවා. ගුණධර්ම ඇති කරගන්න දක්ෂතාවය ඇති කරගන්න නැත්තම් දියුණු වෙන්න බෑ. ඇයි? අපි ආයයි කැරකි කැරකි මොකද්ද? ආයමත් වැටෙනවා හිටපු තැනට. ඒ නිසා අපි සංසාර දිහා නෙමෙයි බලන්න ඕනේ. මොකක් දිහාද? නිර්වාණේ දිහා. සංසාරේ දිහා බලන එක්කිනාට හැමතිස්සෙම සංසාරේමයි පේන්නේ හොඳ හැටියට. සංසාරේ ආයය උපදින එකමයි පේන්නේ හොඳ හැටියට. නමුත් මේ දුකෙන් නිදහස් වීම ගැන හිතන එක්කෙනා, සසර දුකෙන් නිදහස් වෙන්න කල්පනා කරන එක්කෙනා, අන්නේ එක්කිනාට විතරයි මේක තේරෙන්නේ. අන්නේ එක්කිනා මේක අවබෝධ කරගන්නවා. එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ එයා බොහොම සිහියෙන්, බොහොම නුවණින්, බොහොම කල්පනාවෙන් තමයි මේ දේ කරන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව, මොකද්ද මේ දේශනාවේ නම? අජිත සූත්‍රයේ පටන් ගත්තේ අවිද්‍යාවෙන්, ඉවර වුණේ නිවනින්. බලන්න කොයිතරම් දක්ෂද කියලා. බුදුරජාණන් වහන්සේලා මේ ධර්ම දේශනා කිරීම හිතන්න පුළුවන් කෙනෙකුට චුට්ටක් වුණත් ඇති. සමහර අය ඉන්නවා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා, අර අයිසෙක් නිව්ටන් අර ගෙඩියට හිතන්න පටන් ගත්තා වගේ, ඒ වගේ හිතන්න පුළුවන් අය එනවා. ඉතින් එහෙමයි ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට, අනේ භාග්‍යවතුන් වහන්සේ, මටත් හුදෙකලා විවේකී භාවනා කරගන්න ඕනේ, මට මේ ඒ සඳහා බණ ටිකක් වදාරන්න කියලා. කිව්වහම බුදුරජාණන් වහන්සේ පුංචි චූටි ඒවා පුංචි බණපද දේශනා කරනවා. කියනවා මේ උපාදී මානෝ බික්කු බද්දෝ මාරස්ස, අනුපාදී මානෝ මුත්තු පාපිමතු. ඔච්චරයි බණ වාක්‍ය දෙකයි. ඒකේ තේරුම කියනවා, පින්වත් භික්ෂුව, උඹ බැඳිලා ගියොත් බැඳෙන්නේ මාර්යාටයි, උඹ අතහැරියොත් නිදහස් වෙන්නෙත් මාර්යාගෙනුයි. ඔච්චරයි බණ. ඉතින් එයා කියනවා, අනේ ස්වාමීනි, මට අවබෝධ වුණා. ඒ සැනින් කියන මට අවබෝධ වුණා, අවබෝධ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව, ඔබට කොහොමද අවබෝධ වුණේ? ස්වාමීනි, මට අවබෝධ වුණේ මම මේ ඇහැට බැඳිලා ගියොත් මාර්යාට බැඳෙනවා, මම මේ කනට බැඳිලා ගියොත් මාර්යාට බැඳෙනවා, මම මේ නාසයට බැඳිලා ගියොත් මාර්යාට බැඳෙනවා. මම මේ දිවට බැඳිලා ගියොත් මාර්යාට බැඳෙනවා. මම මේ කයට බැඳිලා ගියොත් මාර්යාට බැඳෙනවා. මම මේ හිතට බැඳිලා ගියොත් මාර්යාට බැඳෙනවා. මං ඇහින් නිදහස් වුණොත් ඇහ කෙරෙහි තියෙන ඇල්ම දුරු කළොත් මාර්යාගෙන් නිදහස්. මං කන කෙරෙහි තියෙන ඇල්ම දුරු කරොත් මාර්යාගෙන් නිදහස්. මං නාසය කෙරෙහි තියෙන ඇල්ම දුරු කළොත් මාර්යාගෙන් නිදහස්. මං දිව කෙරෙහි තියෙන ඇල්ම දුරු කරොත් මාර්යාගෙන් නිදහස්. මං කය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරොත් මාර්යාගෙන් නිදහස්. හිත කෙරෙහි තියෙන ඇල්ම දුරු කරොත් මාර්යාගෙන් නිදහස්. බුදුරජාණන් වහන්සේ එතකොට වදාලා හරියට හරි පින්වත් භික්ෂුව ඔබ හරි දැන් යන්න කියන බය නැතුව ඉතින් කැලේ යනවා රහත් වෙනවා. මේකෙන් අපිට පැහැදිලිව පේනවා මේ හිතන්න පුළුවන් හැකියාව ඇති කරගන්න ඕනේ. අපි සාමාන්‍ය මේ සංසාර ගමන අපි එන්නේ ඒක අපිට ඉරිසියාව, ක්‍රෝධය, තරහ, වෛරය, එකට එක කිරීම, යටි කූට්ටු වැඩ මේව හිතවලට එනවා. අපි සිහියෙන් ඉඳලා මොකද කරන්න ඕනේ? ඒව ප්‍රහාණය කරන්න දක්ෂ වෙන්න ඕනේ. අන්නේ ප්‍රහාණය කරන්නට දක්ෂ වෙන එක්කිනා තමයි මේ ශාසනේ අල්ලගන්නේ. මේකේ හරය අල්ලගන්නේ. මේක හරය අවබෝධ කරන්නේ. මොකද අපි මේ ලෝකේ අපි මේ ජීවත් වෙනවා. අපි මේ හුස්ම ටික ගිය ගමන් මේ ලෝකේ අපි සම්බන්ධ ඉවරයි. අපි සම්බන්ධ ඉවරයි. ඊට පස්සේ මොකුත් නැහැ. ඊට පස්සේ මොකුත් නැහැ. ඉතින් ඒ නිසා එතකොට අපි ආයෙ වෙන ලෝකයක් අපිට හැදෙනවා. ඒක හදලා දෙන්නේ කවුද? අපේ හිතේ තිබිච්ච දේවල් විසින්. අපේ හිතේ තිබිච්ච දේවල් විසින් ඒක හදලා දෙනවා. එහෙනම් අපි බය වෙන්න ඕනේ අපේ හිතේ අකුසල ධර්ම ඇති වෙනවට. අපි තැති ගන්න ඕනේ ඒකට. අපි ඒක දුරු කරන්න මහන්සි ගන්න ඕනේ. අන්න එහෙමයි මේ නුවණින් යන්නේ පින්වතුනි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ නියපොත්තට පස් චුට්ටක් අරන් වදාලා මාගේ ධර්මයේ අවබෝධ කරගන්නේ මෙන්න මෙච්චරයි. පොළොවට ඇඟිල්ල දික්කොට පෙන්වා වදාලා මේ මහා පොළොව වගේ පිරිසක් පළච්ච ගමනම යනවා. සංසාර දිගින් දිගටම යනවා මිසක් ඒකින් බේරෙන්නේ නැහැ. මේකෙන් නිදහස් වෙන්නේ මෙච්චරයි කියලා. එහෙනම් අපි කොහොම හරි අර නියපොත්තු උඩට නැග ගන්න ඕන. ඒක නුවණ තියෙන මේකේ බාහිර සාක්ෂිකාරයෝ නැහැ. බාහිර සාක්ෂිකාරය නෑ. අපි කියමු කෙනෙක් මං ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම සෝවාන්. මම කියන හරි හරි සෝවාන්. නමුත් එයාගේ ජීවිතේ එහෙම එකක් නෑ කියලා කියමු. එතන මගෙන් සාක්ෂියක් ගත්ත කියලා ඒකට ඒක වැදගත් වෙනවද? වැදගත් නෑ. අන්න ඒ නිසා මේ ධර්ම මාර්ගයේ බාහිර සාක්ෂිකාරය නෑ. තමන්මයි සාක්ෂිකාරය. තමන්ගේ හෘද සාක්ෂියමයි මේකෙදි මුල් වෙන්නේ. තමන්ගේ හෘද සාක්ෂියමයි මේ ගමන් මාර්ගේ පිරිසිදු කරලා දෙන්න උපකාර වෙන්නේ. තමන්ගේ හෘද සාක්ෂියේ පිරිසිදුකමත් එක්කමයි මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි බාහිර සාක්ෂිකාරයෝ නැහැ. බාහිර කාටවත් තමන්ව පිරිසිදු කරලා දෙන්න බෑ. තමන් විසින් තමාව පිරිසිදු කරගත යුතුයි. හරි වටිනා හරිම නවීන විද්‍යානුකූල අකාලික ධර්මයක්. ලෝකේ කාටවත් මේ වෙනතුරු බැරි වුණා මෙච්චර ලස්සනට ජීවිතය ගැන කියලා දෙන්න. අපිමයි මේ ප්‍රශ්නේදී අපේ ජීවිතයේ අඩුපාඩු හඳුනාගෙන තම තමන්මයි මේකෙන් නිදහස් වෙන්න ඕනේ. තම තමන්මයි තේරුම් ගන්න තියෙන්නේ. බාහිර අපිට බාහිර ලෝකෙට මොකක්වත් පෙන්නලා වැඩක් නැහැ. තමන්ගේ ප්‍රශ්නයක් මේක. බාහිර ලෝකෙන් නම්බුවාවත් එකයි අවනම්බවත් එක ඒක වැඩක් නෑ අපිට. අපිට වැදගත් වෙන්නේ දෙකම නෙමෙයි. තමන්ගේ ජීවිතේ තමන්ගේ ප්‍රශ්න අවබෝධ කරගෙන තමන් ධර්මයේ තුලට එන එක. තමන්ව රැකගැනීමේ උත්තරීතර මෙහෙවර තමයි අපිට මේ කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අප සියලු දිනාටද මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අවිද්‍යාව නැමැති මුදුන පැලිලා අවිද්‍යාව නැමැති විද්‍යාව නැමැති ඥානේ පහළ කරගෙන ආර්ය සත්‍ය අවබෝධයේ මේ උතුම් ගෞතම බුදුසසුනේදීම අපට ඇති වේවා. සාදු සාදු සාදු.